දැන් ඔබ වහන්සේ අපි සියලු දෙනාම දුටුවා අලුත්ගම රැස්වීමේදී මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට අබගහන්න සිද්ධ වෙනවායි කියලා තර්ජනය කළා. ඒ වගේම ඔබ වහන්සේ පිළිගත්ත ඔබ වහන්සේ ජාතිවාදීෙක් ආගම්වාදීෙක් කියලා. මේවා උසිගන්වන සුළු ප්‍රකාශනේද? මම කිව්වේ අපසරණයි කියන කතාව. අපි කිව්වා පොසොන් පොය දවසේ හාමුදුරුවෝ අපිට කියලා දෙනවා. ඒක බරපතල වැරැද්දක්. ඒ නිසා යම් ගැටුමක් ඇති වුණා. ඒ ගැටුම නිමාවටපත් කරන්න මැදිහත් වුණේ විශාල කැපකිරීමක් කළ අපේ සංවිධානයේ හාමුදුරුවෝ සහ පළාතේ හාමුදුරුවෝ. ඉතින් අපි ඉල්ලීමක් කළා ඒ මුස්ලිම් දැනුගත් මුස්ලිම් නායකයන්ගෙන් වගේම ව්‍යාපාරික ප්‍රජාවෙන්. අපි මේ හෙළිදරව් කරන මේ අන්තවාදී කල්ලි කණ්ඩායම් ගැන ඔයගොල්ලෝ තීරණයක් නොගත්තොත් අපට සිද්ධ වෙනවා ප්‍රජාතන්ත්‍රවාදී සීමාව ඇතුලේ ඔයගොල්ලන්ගේ ව්‍යාපාර වර්ජනය කරන්න කියලා ජනතාවට කියන්නේ. එහෙම අපි ව්‍යාපාර වර්ජනය කරන්න කියලා කිව්වොත් දේල්වල සහ අලුත්ගම තියෙන කඩවලට අබතරණයි කියලා කිව්වා. දැන් ඔබ වහන්සේ නමුත් විශ්වාස කරනවාද? ඔබ වහන්සේම දැන් විස්තර කළ විදියට පොසොන් පෝය දිනේ භික්ෂුන් වහන්සේ නමකට ප්‍රහාර එල්ල වුණයි කියන සිද්ධියෙන් පස්සේ ඒ රැස්වීම පැවැත්වීම උණුසුමක් පැවති වාතාවරණයක ඒ රැස්වීම පැවැත්වීම සුදුසුයි කියලා. ඉතාම හොඳ ප්‍රශ්නයක්. ඇත්ත වශයෙන්ම අපි පොසොන් පෝය දවසේ ඇතිවෙච්ච ගැටුම ආමුදුර කෙනෙකුට පහර දීම, ඊට පස්සේ එකේ ඉඳලා හවස 6 වෙනකම් පොලිසියෙන්ගේ මිනිස්සු උද්ඝෝෂණය කිරීම, 6 වෙනකොට මේ අසකකරු අත්තරංගුවට නොගත්තාය කියන කේන්තියට කඩවල් වලට පහර දීමේ සිද්ධිය නතර කළේ හාමුදුරුවෝ මැදිහත් වෙලා. එතකොට ඒ පළාතේ හාමුදුරුවරුන්ට ආරච්චි වෙනවා දෙපාර්ශ්වෙ නැවත වතාවක් මේ ගහගන්න, දෙපැත්තෙන්ම ගහගන්න සංවිධානය වෙනවා. මෙහෙම ගහගත්තොත් මේක ලේයිලක් බවට පත් වෙනවා, ජීවිත නැති වෙනවා, දේපොළ නැති වෙනවා. මේක නතර කරන්න හාමුදුරුවන්ට මොකද කරන්න පුළුවන්? ඒ අනුව අපටත් ආරාධනා කළා අනේ හාමුදුරුවනේ මේ වගේ විපත්තියක් එන්න යන්නේ මේක සාකච්ඡා කරන ඔබවහන්සේලා වඩින්න. ඒ අනුව අපි සිකුරාදා ඒ ප්‍රදේශයේ පන්සලකට රැස්වලා අපි හාමුදුරුවෝ විතරක් අපි මේක කිව්වොත් මොකක්ද වෙන්නේ? මේ දැන් මිනිස්සු මේ ගහ ගන්න බලනවා, මේක කොහොම හරි පාලනය කරන්න ඕන, මිනිස්සු බොහොම ආවේගයකට පත් වෙලා ඉන්නේ මේ සිකුරාද අපි තියපු නිසා. අපි තීරණය කළා දැන් ගමක් ගාන කියලා මේක කරන්න බෑ, මිනිස්සු විසිරිලා. ඉතින් ඒක අපි තීරණය කරනවා මේ බේරුවල ඇත්තටම මොකද වුනේ මේ සිද්ධිය ගැන කියන්න අපි රැස්වීමක් තියමු. රැස්වීමක් කියලා මිනිස්සු අපි මේක ඇත්ත කතා කරමු. ඒකෙදි ඒ යෝජනාව අපි කවුරුත් එක්ක එකඟ වෙලා අපි රැස්වීමක් පැවැත්තුවා. මම රැස්වීමට යනකොට මම තේරුම් ගත්ත සමහර වෙලාවට මේ මිනිස්සු ඉන්න සමහර තරුණ හිටපු විදිහ ටිකක් බොහොම මේ කලබලෙන් ඉන්නේ. මේ මිනිස්සුන්ව අර විෂ නසනවා වගේ ආවේගයට පත් වෙච්ච මිනිස්සු ඉතාය උපායශීලීව මේ මිනිස්සුන්ගේ ආවේගය නිවන්න ඕන කියලා හිත මම මොකද කරේ? ඉතාම වේගවත් කතාවක් කරමින් පොලිසියට මම අසාමාන්‍ය විදිහට දොස් කිව්වා. ප්‍රදේශයේ දේශපාලන බලාධිකාරියට චෝදනා එන්න කරමින් අපි කතා කළා. මිනිස්සු අප්පුඩි ගහමින් උසිල් ගසමින් මිනිස්සුන්ගේ ආවේගය පාලනය කළා. ඉතින් හාමුදුරනේ, එවැනි රැස්වීමක් නොතියා ලිච්ඡවි රජදරුවන්ගේ කාලේ කරපු විදියට බෞද්ධ මුස්ලිම් අනෙක් ආගම්වල ජන කොටස්වල නායකයන් එකතු වෙලා සාකච්ඡා කළ මේක විසඳන් තිබුණානේ ප්‍රසිද්ධ රැස්වීම නොතියා. ඔය කවුරුත් බෞද්ධ සමාජයේ දැඟිල්ල දික් කරනවා කිසි කෙනෙක් කතා කරන්නේ නැහැනේ. පල්ලිවල මුස්ලිම් තරුණයෝ දහස් ගණන් සීගණන් ගච්චලා ඒව ගැන කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. අපිට විතරක් මේ චෝදනාව කරන්න එපා. අවසානයේ මොකද වුනේ? මිනිස්සු ඔක්කොම විසිරලා ගියාට පස්සේ ඒ දරග නගරයෙන් තමන්ගේ ගම්බිම්වලට යන මිනිස්සු බොහොම හොඳින් ගම්වලට යනකොට පල්ලි ඇතුළේ ඉඳලා ගල්පහරක් එල්ල කළා. ඒ ඒ ඒ ඉස්සරහින් ගිය මිනිස්සු මෙන්න අපිට ගහනවෝ කියලා ආපහු දුවගෙන ආපු ප්‍රතිඵලය තමයි මේ ගැටුමක් දක්වා දුරදිග ගිහිල්ලා තියෙන්නේ. මොකක්ද මේ අපිට කරන චෝදනාව? අපිට ගල් ගැහුවේ හාමුදුරුවෝ කෙනෙකුට අපිට. දැන් හාමුදුරු කෙනෙකුට ගල් ගැහුවා කියලා හාමුදුරුවනේ කිහිප දෙනෙක් මරා දාලා දහස් ගණනක් අනාථ කළා. ගෙවල් දොරවල් ව්‍යාපාරික ස්ථාන පුච්චල විනාශ කරා. ඒ චෝදනාව අපිට කරන්න එපා. ඒ චෝදනාවට බොහොම දතුලක් තියෙන්නේ. මුදුබල සේනා ජාමගේ කියලා කවුරුත් ගහලත් නැහැ. අපි හාමුදුරුවනේ කීප දෙනෙක් කියලා මේ සොරක මේ රටේ වන්දරකට මේ රැස්වීම කියන්න පුළුවන්. කවුරුත් මේ රටේ මේ මුස්ලිම් මන්තවාදීන්ගේ හැසිරීම ගැන කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. ඔබ වහන්සේ විශ්වාස කරන්නේ නැද්ද? ඔබ වහන්සේගේ හැසිරීම, භාෂා විලාශය, දේශන විලාශයම ආවේගශීලී උසිගන්වන සුළුයි, කුපිත කරන සුළුයි කියලා. වඩා වැදගත් වෙන්නේ ඔය කතාවල් නෙවෙයි. අපි ඔබ බලන්න ඉතා හොඳ සබ්දේ නේද ගන්තාරයක් තියෙනවා. ගන්තාරේ ෆයිට් එක නේ වැදගත්. ඒ නිතුත්තර සබ්දේ වැදගත්. හාමුදුරනේ, ඔබ වහන්සේ දැන් පොසොන් පෝය දවසේ ප්‍රහාරයට ලක්ුණු භික්ෂුන් වහන්සේ ගැන නිතරම කතා කරනවා. නමුත් වටරැක විජිත හාමුදුරුවන්ට පහර දීලා කපලා කොටලා රෝහල් ගත කරලා ඉන්නවා. ඒත් භික්ෂුන් වහන්සේ නමක්නේ. අනිවාර්යයෙන් ඒක ගැන හොයන්න මේ රටේ ආරක්ෂක මණ්ඩලවල බාරයි. ඇයි මේ කොහෙවත් කියන මේ කුණු ගණු ගැන අපිට කතා කරන්නේ? නමුත් මුළු රටම දැක්කා ඔබ වහන්සේගේ නායකත්වයෙන් ඔබ වහන්සේ ගිහිල්ලා වටරැක විජිත හාමුදුරුවන්ට නිපොන් හෝටලෙදි තාජනය කරන ආකාරය. උන්වහන්සේගේ සිවුර ගලවනවායි කියලා. සිවුර ගලවනවා නෙවෙයි, ඒක ඇඳුමක් අරගෙන ගියානම් අනිවාර්යයෙන්ම අපි පන්සල සමාදන් කරවල තමයි එන්නේ වටරැක තියෙන්නේ. මොකද හේතුව අපි හිතමුකො මුස්ලිම් මවුලද කෙනෙක් හාමුදුරු කෙනෙක් කෙච්චේ ඉඳගෙන මුස්ලිම් සමාජය විවේචනය කළොත් මොකද මුස්ලිම් සමාජයෙන් දෙන දඩුවම? ඒක තමයි අපේ බෞද්ධ දර්ශනයට ලබලා තියෙන ශික්ෂණය. නමුත් ඒ ශික්ෂණය ඔබ වහන්සේට තිබෙනවාද? ඔබ වහන්සේගේ සංවිධානයේ බොහෝ භික්ෂුන් වහන්සේලාට තිබෙනවාද? පරුෂ වචන භාවිතා කරමින් තර්ජනය කරන අපි අපි කතා කරන්නේ සුද්ධ සිංහල, මේ රටේ මිශ්‍ර සිංහල භාෂාවක් තියෙනවා, අමිශ්‍ර සිංහල භාෂාවක් තියෙනවා. මේ මොඩරේට් එක්ක මේ අක්මුල් කියනවා සිංහලයට මේ සිංහල නොදේපා අපිට කරන්න දෙයක් නෑ. දැන් ඔබ වහන්සේ විශ්වාස කරනවාද ඔබ වහන්සේලා මේ ගෙන යන ක්‍රියාදාමය මගින් බෞද්ධයන්ට සහ බෞද්ධ දර්ශනයට වෙන්නේ අවාසියක්, අකැපක්, විනාශයක් කියන තර්කය? අනේ කිසිම අවාසියක් වෙන්නේ නැහැ. ඒකට කිසි කෙනෙක් ලෝක කලබල වෙන්න ඕනෙත් නැහැ. ඒ කියන්නේ ඔබ වහන්සේලා අනුගමනය කරන්නේ බුදුන් වහන්සේගේ දර්ශනයද? අමතක කරන්න එපා, බෞද්ධ දර්ශනය වෙනයි, සිංහල බුද්ධ ආගම වෙනයි.